بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون هو الذي خلقكم من طين ثم قضى أجلا وأجل مسمى عنده ثم أنتم تمترون وهو الله في السماوات وفي الأرض يعلم سركم وجهركم ويعلم ما تكسبون وما تأتيهم من آية من آيات ربهم إلا كانوا عنها معرضين أحس ها مها پلو ميو تود آلو كي ها اند كاريان اتكال الله تم سير پرسنسا هميوي اسي ناموت ප්‍රතික්ෂේප කළ අය ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබන්නෝය. නුඹලා මැටියෙන් මවා ඉන්පසුව නුඹලාට ආයු කාලයක් නියම කළේ ඔහුය. තවද නුඹලාට නියම කළ කාලයක්ද ඔහු වෙත ඇත. නමුත් ඒ ගැන නුඹලා සැක කරන්නෝය. අහස්වලද මහ පොළොවේහිද අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්ද නුඹලාගේ හිරිදරව්ද ඔහු දනි. නුඹලා උපයා ගන්නා හොඳ හා නරක දේ ගැනද ඔහු සපුරාදනි. නමුත් තම පරමාධිපතිගේ සංඥාවන්ගෙන් කුමන හෝ සංඥාවක් ඔවුන් වෙත එන විට ඔවුහු එයින් ඉවත් වී සිටිති. فَقَدْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ مَا لَمْ نُمَكِّنْ لَكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِمْ مِدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِنْ تَحْتِهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ දැන් ඔවුන්ට සත්‍ය පැමිණි විට ඔවුහු එය සැබවින්ම බොරු යයි කීහ. තමන් මෙතෙක් පරිහාසයට ලක් කළ දේ පිළිබඳව යම් යම් ප්‍රවෘත්ති ඔවුන්ට ඉක්මනින්ම ලැබෙනු ඇත. ඔවුන්ට පෙර කොපමණ පරම්පරාවන් අපි විනාශ කළෙමුදැයි ඔවුහු නොදුටුවෝද? මහා පොළොවේහි නුඹලාට වඩා අපි ඔවුන් බලගතු කළෙමු. තවද ඔවුනට අහසින් අධික වැසි එවීමු. තවද ගංගාවන් ඔවුනට පහලින් ගලා බසින්නට සැලසුවෙමු. නමුත් ඔවුන්ගේ පාපයන් නිසා අපි ඔවුන් විනාශ කළෙමු. තවද ඔවුනට පසුව වෙනත් පරම්පරාවක් අපි උත්පාදනය කළෙමු. وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَذَا إِلَّا سِحْرٌ مُبِينٌ وَقَالُوا لَوْلَا عليه ملك ولو أنزلنا ملكا لقضي الأمر ثم لا ينظرون ولو جعلناه ملكا لجعلناه رجلا وللبسنا عليهم ما يلبسون ولقد استهزئ برسل من قبلك فحاق بالذين سخروا منهم ما كانوا به يستهزئون කඩදාසියෙහි ලියන ලද ධර්ම ග්‍රන්ථයක් නුඹට අප පහල කළත් එවිට එය ඔවුන්ගේ අතින් ස්පර්ශ කර බලා මෙය ප්‍රකට සූනියමක් මිස නැතයි ප්‍රතික්ෂේප කරන අය සැබවින්ම පවසනු ඇත. තවද මෙම නබිවරයා සත්‍ය නබිවරයෙකු යන්න අප බාර ගැනීමට ඔහු වෙත මලක්වරයෙකු පහල කළ යුතු නොවේදැයි ඔවුහු විමසති. ඔවුන් කියන පරිදි අප මලක්වරයෙකු පහල කළේ නම් එවිට ඔවුන්ගේ ඉරණම තීරණය කරනු ලැබෙනු ඇත. පසුව ඔවුන්ට අවකාශ දීමක් දෙනු නොලැබෙනු ඇත. ඔවුන් තමන් වෙත පහළ විය යුතුයි කියන රසූල්වරයා වන ඔහු මලක්වරයෙකු වශයෙන් අප මහ පොළොවට පහළ කළේ නම් ඔහු එනම් ඒ මලක්වරයා මිනිසෙකු ලෙසම අපි සලස්වන්නෙමු. එනිසා ඔවුන්ගේ සිත් කැළඹූ දෙයින්ම අපි ඔවුන් කැළඹීමට පත් කරමු. නබි මුහම්මද් නුඹට පෙර පහළ වූ බොහෝ රසූල්වරු ඇත්තෙන්ම සමච්චලයට ලක් කරනු ලැබූහ. එවිට ඔවුන් අතුරින් සමච්චල් කළවුන් ඔවුන් සමච්චල් කළ දෑ විසින්ම ග්‍රහණයට ගනු ලැබීය. قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ قُلْ لِمَنْ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ قُلْ لِلَّهِ كَتَبَ عَلَى نَفْسِهِ الرَّحْمَةِ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ الذين خسروا أنفسهم فهم لا يؤمنون وله ما سكن في الليل والنهار وهو السميع العليم නුඹලා පොළොවේහි සංචාරය කර බොරුයයි කී අයගේ අවසානය කෙසේ වීදැයි සලකා බලවුයයි නබි මුහම්මද් පවසව. අහස්වල හා මහ පොළොවේහි ඇති දේ කාට අයිතිදැයි නබි මුහම්මද් ඔවුන්ගෙන් විමසව. ඒ සියල්ලම අල්ලාහට හිමියයි නබි මුහම්මද් නුඹ කියව්. ඔහු දයාලුභාවය තමා සතු කරගතේය. නුඹලා ප්‍රතික්ෂේප කරන දිනේ වූ කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දින සැබවින්ම නුඹලා සියල්ලම ඔහු එක් රැස් කරන්නේය. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැත. එහෙත් තමන් තමන්ටම හානි සිදු කරගත් අයනම් ඔවුහු විශ්වාස නොකරති. රාත්‍රියේහිද දහවල්හිද පවතින සියලු දේ ඔහුට හිමිය. ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥය. قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ وَإِنْ يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ අහස හා මහ පොළව නිර්මාණය කළ අල්ලාහ හැර වෙනත් කෙනෙකු හෝ දෙයක් මාගේ ආරක්ෂකයා වශයෙන් මා ගන්නෙහිද? ඔහු සියල්ලන්ටම ආහාර දෙන්නේය. ඔහුට ආහාර දෙන්න නොලවන්නේය. යැයි නබි මුහම්මද් පවසව. ඔහුට යටහත් වන්නන්ගෙන් මා පළමු වෙන්නාවන ලෙසද නුඹ මුශ්‍රික් වරුන් එනම් ආදේශ තබන්නන්ගෙන් කෙනෙකු නොවිය යුතුයයිද මට අණ කරනු ලැබුවෙමි නබි මුහම්මද් පවසව. මා මාගේ පරමාධිපතිට අකීකරු වූවානම් මහා භයානක දිනේ දඩුවම ගැන සැබවින්ම මා බියවන්නෙමි නබි මුහම්මද් පවසව. එදින කවරෙකුගෙන් වද හිංසාව ඉවත් කරනු ලබන්නේද ඔහු? එනම් අල්ලාහ ඔහුට දයාව දැක්වුවාවේ මෙය පැහැදිලි ජයග්‍රහණයකි. අල්ලාහ් නුඹට යම් පීඩාවක් සිදු කළහොත් එය ඉවත් කිරීමට ඔහු හැර වෙනත් කෙනෙකු නැත. තවද ඔහු නුඹට යම් හොඳක් සිදු කළහොත් ඔහු සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. ඔහුමය තම ගැත්තන් කෙරෙහි තේජෝ බල පරාක්‍රමාන්විත වන්නේ. තවද ඔහුමය සර්ව ප්‍රඥාවන්ත හා සර්ව ඥානී වන්නේ. قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً قُلِ اللَّهُ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغَ أَإِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَى قُلْ لَا أَشْهَدُ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ අතිශයින්ම විශ්වාසනීය වනුයේ කුමන සාක්ෂියදයි නබි මුහම්මද් විමසව්. අල්ලාහ් මා ඔහුගේ නබිවරයා බවට මාහා නුඹලා අතර සාක්ෂි දරයි. තවද මෙම අල් කුර්ආනය මට හෙළිදරව් කොට ඇත්තේ එමගින් මා විසින් නුඹලාටත් එය ලැබෙන අන් සියලු දෙනාටත් අනතුරු ඇඟවීම කිරීමටය. අල්ලාහ් සමග වෙනත් දෙවිවරුන් ඇතැයි කියා නුඹලා සැබවින්ම සාක්ෂි දරන්නේ දැයි නබි මුහම්මද් පවසව්. මම නම් එවැනි කිසිවකට සාක්ෂි නොදරමි නබි මුහම්මද් පවසව්. ඇත්තෙන්ම ඔහු එකම දෙවියයි. නුඹලා අල්ලාහ්ට ආදේශ කරන දෙයින් සැබවින්ම මම නිදොස් වෙමිද නබි මුහම්මද් පවසව්. අප විසින් ඔවුන්ට ධර්ම ග්‍රන්ථයේ ප්‍රදානය කරනු ලැබුවෝ තමන්ගේ පුතුන් හඳුනා ගන්නා මෙන් නිසක භාවයෙන්ම ඒ හඳුනා ගනිති. නමුත් තමන් තමන්ටම අලාභ සිදු කරගත් අය නම් ඔවුහු විශ්වාස නොකරති. وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا أَيْنَ شُرَكَاؤُكُمُ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ثم لم تكن فتنتهم إلا أن قالوا والله ربنا ما كنا مشركين انظر كيف كذبوا على أنفسهم وضل عنهم ما كانوا يفترون තවද අල්ලාහ්ට විරුද්ධව අභූත චෝදනාවන් නගන කෙනෙකුට වඩා හෝ ඔහුගේ සංඥාවන් බොරුයයි කී කෙනෙකුට වඩා ඉමහත් අපරාධකරුවෝ කවරෙක්ද? ඇත්තෙන්ම එවැනි අපරාධකරුවෝ ජය නොලබති. අප ඔවුන් සියල්ලන්ම එක් රැස් කරන අවසන් දින නුඹලා නුඹලාගේ දෙවි දේවතාවුන් වශයෙන් සැලකූ නුඹලාගේ ආදේශනයන් කොහේදැයි අපි ආදේශ කරන්නන්ගෙන් විමසන්නෙමු. එවිට ඔවුන් අපගේ පරමාධිපති ආනන් අපි කිසිසේත්ම මුශ්‍රික් වරුන් එනම් ආදේශ කරුවන් නොඋ බවට නුඹේ නාමයෙන් දිවුරා සිටිමියයි කියනු මිස ඔවුන්ට වෙනත් ව්‍යාජ පිළිතුරක් නොමෙත. ඔවුන් තමන්ට විරුද්ධව බොරුව කෙසේ පවසන්නේ දැයිද? තවද ඔවුන් බොරු ගොතමින් සිටිදැය ඔවුන්ගෙන් බැහැරට ගිය සැටිද නබි මුහම්මද් නුඹ සලකා බලව්. وَمِنْهُمْ مَنْ يَسْتَمِعُ إِلَيْكَ وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِنْ يَرَوْا كُلَّ آيَةٍ لَا يُؤْمِنُوا بِهَا حَتَّى إِذَا جَاءُوكَ يُجَادِلُونَكَ يَقُولُ الَّذِينَ كَفَرُوا إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْأَوْنَ عَنْهُ وَإِنْ يُهْلِكُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ نُمْبَ پَوَسَنَ دَيَتَ سَوَانْ يُمُكَرَنَ بَوَاكْ أَنْغَوَنَ أَتَمِي ඔවුන් අතර වෙති. ඔවුන්ගේ නරක ක්‍රියා හේතු කොටගෙන ඔවුන් එය නොවටහා ගැනීම පිණිස ඔවුන්ගේ සිත්හි තිරයක්ද ඔවුන්ගේ සවන්හි බිහිරි භාවයක්ද අපි සැලැස්සුවෙමු. එබැවින් තමන්ගේ සවනට යොමුවන දෙය ඔවුනට නැසේ. ඔවුන් සියලු සංඥාවන් දුටුවද එය විශ්වාස නොකරති. ඔවුන් නුඹ වෙත පැමිණියහොත් නුඹ සමග විවාද කරමින් මෙය පැරැන්නන් විසින් ගොතන ලද බොරු කතාන්තරයන් මිස නැතැයි ප්‍රතික්ෂේප කරන්නෝ පවසති. ඔවුහු සත්‍ය වූ එය විශ්වාස කිරීමෙන් සෙස්සන්ව වළක්වති. තවද ඔවුහුද එයින් ඈත් වෙති. මෙමගින් ඔවුන් නුඹලාට යම් හානියක් කරතැයි ඔවුහු විශ්වාස කරති. නමුත් ඔවුන් තමන්ව විනාශයට පත් කර ගැනීම මිස වෙනත් දෙයක් කරන්නේ නැත. නමුත් මෙය ඔවුහු නොවටහා ගනිති. ولو ترى إذ وقفوا على النار فقالوا يا ليتنا نرد ولا نكذب بآيات ربنا ونكون من المؤمنين بل بدا لهم ما كانوا يخفون من قبل ولو ردوا لعادوا لما نهوا عنه وإنهم لكاذبون وقالوا إن هي إلا حياتنا الدنيا وما نحن بمبعوثين ولو ترى إذ وقفوا على ربهم قال أليس هذا بالحق قالوا بلى وربنا قال فذوقوا العذاب بما كنتم تكفرون ඔවුන් නිරේ ඉදිරිපිට නතර කරනු ලැබූ කලෙහි නුඹ ඔවුන්ව දුටහොත් එවිට ඔවුන් යලිත් වරක් අපි පොළවට යවනු ලබන්නෝ නම් අපි අපගේ පරමාධිපතිගේ වදන් බොරුයැයි නොකියන්නෙමු. තවද අපි විශ්වාස කළ අයගෙන් වන්නෙමුයි කියති. ඔවුහු හදවතට එකඟව මෙය කියන්නෝ නොවෙති. මෙයට පෙර ඔවුන් තමන් තුළ සංගවාගෙන සිටි දැය ඔවුනට හෙළිවිය. ඔවුන් එලෙස පොළොව ජීවිතය වෙත ආපසු යවනු ලැබුවත් නොකරන ලෙස ඔවුනට තහනම් කරනු ලැබූ දැය වෙතම ඔවුහු නැවත හැරෙන්නෝය. ඇත්තෙන්ම ඔවුහු මුසාවාදීහුමය. තවද අපගේ මෙලොව ජීවිතය හැර මරණයට පත් වූ පසු වෙනත් ජීවිතයක් අපට නැත. මිය ගිය පසු අපි ප්‍රාණයේදී නැවත නැගිටුව නොලබන්නෙමුයි ඔවුන් පවසති. තවද ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි නතර කරනු ලැබූ කලෙහි නුඹ ඔවුන් දුටුවානම් එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගෙන් විනිශ්චය දිනය වන මෙය සත්‍ය නොවේදැයි පවසයි. එසේය අපගේ පරමාධිපති ආනනියයි ඔවුන් කියති. එවිට එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙන දඩුවම අනුභව කරව යයි ඔහු එනම් පරමාධිපති පවසයි. قد خسر الذين كذبوا بلقاء الله حتى إذا جاءتهم الساعة بغتة قالوا يا حسرتنا على ما فرطنا فيها وهم يحملون أوزارهم على ظهورهم ألا ساء ما يزرون وما الحياة الدنيا إلا لعب ولهو وللدار الآخرة خير للذين يتقون أفلا تعقلون ونحن دينيه الله هموهيما بوريايكي آية أت وشينما پراجتيوية أون ويتا නොසිතූ පරිදි ක්ෂණිකයෙන් විනිශ්චය කාලය එළඹුණහොත් ඔවුන් තම පව් තමන්ගේ පිටමත උසුලමින් අහෝ ඛේදවාචකය මේ දිනය ගැන අප කොතරම් නොසලකිලිමත් වුණාදැයි විලාප දෙමින් ඔවුන් කියනු ඇත. ඔවුන් ඉසුලූ දැය ඉතා නපුරුය. මෙලොව ජීවිතය කෙලිසෙල්ලමක් හා විනෝදයක් මිස නැත. සැබවින්ම අල්ලාහ් කෙරෙහි බිය වැතිමත් අයට පරලොව ඉතා හොඳය. මෙය නුඹලා වටහා නොගන්නේද? قد نعلم إنه ليحزنك الذي يقولون فإنهم لا يكذبونك ولكن الظالمين بآيات الله يجحدون ولقد كذبت رسل من قبلك فصبروا على ما كذبوا وأوذوا حتى أتاهم نصرنا ولا مبدل لكلمات الله ولقد جاءك من نبأ المرسلين وَإِنْ كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَبْتَغِيَ نَفَقًا فِي الْأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاءِ فَتَأْتِيَهُمْ بِآيَةٍ وَلَوْ شَاءَ اللَّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَى فَلَا تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ නබි මුහම්මද් නුඹ බොරුකාරයෙකු යයි පවසන්නන්ගේ වදන් සැබවින්ම නුඹට දුක් දෙන්නක් බව අපි දනිමු. ඇත්තෙන්ම ඔවුන් නුඹව බොරුකාරයෙකු කරන්නේ නැත. එනමුත් අපරාධ කරන්නෝ අල්ලාහ්ගේ සංඥාවන් බොරුයයි කියමින් ඒවා ප්‍රතික්ෂේප කරන්නෝ විති. නබි මුහම්මද් නුඹට පෙරද රසූල් වරුන් බොරුයයි කියනු ලැබූහ. එනමු තමා බොරුයයි කියනු ලැබූ දෑ කෙරෙහිත් වද හිංසා කෙරෙහිත් අපගේ උදව් ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුහු ඉවසීමෙන් සිටියහ. කිසිවෙකුටත් අල්ලාහ්ගේ වදන් එනම් නීතිය වෙනස් කළ නොහැකිය. අපගේ රසූල්වරයන්ගේ මෙවැනි තොරතුරු සැබවින්ම නුඹ වෙත පැමිණ ඇත. ඔවුන්ගේ පැහැරහැරීම නුඹට බරක් වුවහොත් නුඹට හැකිනම් මහ පොළොවෙහි උමගක් දැන හෝ අහසට ඉනිමගක් තබා හෝ ඔවුන් විශ්වාස කරවනු පිණිස ප්‍රාතිහාරයක් ඔවුන් වෙත ගෙනෙනු. අල්ලාහ්ට අබිමත වී නම් ඔවුන් සියල්ලම යහ මගෙහි එක් රැස් කරන්නේමය. එනිසා නුඹත් අඥානයින්ගෙන් කෙනෙකු නොවව්. إنما يستجيب الذين يسمعون والموتى يبعثهم الله ثم إليه يرجعون وقالوا لولا نزل عليه آية من ربه قل إن الله قادر على أن ينزل آية ولكن أكثرهم لا يعلمون وما من دابة في الأرض ولا طائر يطير بجناحيه إلا أمم أمثالكم ما فرطنا في الكتاب من شيء ثم إلى ربهم يحشرون والذين كذبوا بآياتنا صم وبكم في الظلمات من يشأ الله يضلله ومن يشأ يجعله على صراط مستقيم ඇත්තෙන්ම නුඹගේ දහමට සවන් දෙන්නෝ පමණක් එය පිළිගන්නෝ වෙති. මලවුන්ටනම් අල්ලාහ් මලවුන් කෙරෙන් නැගිටවන දිනෙහි ඔවුන් නැගිටවන්නේමය. පසුව ඔවුහු විනිශ්චය සඳහා ඔහු වෙතම ආපසු ගෙනේනු ලබන්නෝය. ඔහුට එනම් රසුල්වරයාට සිය පරමාධිපතිගෙන් කිසියම් ආයතයක් එනම් සංඥාවක් පහල කර නොලැබුවේ මන්දැයි ඔවුහු අසති. සංඥාවක් පහල කිරීමට සැබවින්ම අල්ලාහ් ශක්තිමත් යයි නබි මුහම්මද් පවසව. එනමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඊට පදනම් වූ ප්‍රඥාව වටහා ගැනීමට නොදන්නෝය. මහ පොළවේ සැරිසරන කුමන සත්වයෙකුද, තම පියාපත් දෙකෙන් අහසේ පියාඹන කුමන පක්ෂියෙකුද නුඹලා වැනි සමූහයන් මිස නැත. නුඹලාගේ ඔවුන්ගේ ඉරනම නිර්ණය කිරීමේදී ග්‍රන්ථයෙහි එනම් ලෞහුල් මහ්ෆූල්හි කිසිවක් අපි අතහැර නොඇත්තෙමු. මරණයෙන් පසුව තම පරමාධිපති කරා ඔවුහු සියල්ල එක් රැස් කරනු ලබන්නෝය. තවද අපගේ සංඥාවන් බොරියයි කියන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බීරියය වෙති. නොමග යන්නට අල්ලාහ් අභිමත කරන අය නොමග යවන්නේය. තවද ඔහු එනම් අල්ලාහ් අභිමත කරන අය ඍජු මාර්ගයේහි යොමු කරන්නේය. قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللَّهِ تَدْعُونَ إِنْ كُنْتُمْ صَادِقِينَ بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِنْ شَاءَ وَتَنْسَوْنَ مَا تُشْرِكُونَ නුඹලාට අල්ලාහ්ගෙන් වේදනාව පැමිණි විට, එසේ නැතිනම් අවසාන මොහොත නුඹලාට පැමිණෙන විට පිහිටපතා නුඹලා අල්ලාහ් නොවන දෑටද කන්නලව් කරන්නේ? නුඹලා සත්‍යවන්තයින් නම් මෙයට පිළිතුරු දෙවියයි නබි මුහම්මද් පවසාව. එසේ නොවේ, ඔහුටය නුඹලා පිහිටපතා කන්නලව් කරන්නේ. එවිට ඔහුට අභිමත වේ නම් ගලවා ගන්නා ලෙස නුඹලා කන්නලව් කළ දෙයින් ඔහු නුඹලා වළක්වන්නේය. තවද එවිට නුඹලා දෙවියන් වශයෙන් අල්ලාහ්ට ආදේශ කළ දෑ අමතක කරන්නෝය. وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ فلولا إذ جاءهم بأسنا تضرعوا ولكن قست قلوبهم وزين لهم الشيطان ما كانوا يعملون فلما نسوا ما ذكروا به فتحنا عليهم أبواب كل شيء حتى إذا فرحوا بما أوتوا أخذناهم بغتة فإذا هم مبلسون فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ තවද සැබවින්ම නුඹට පෙර අපි බොහෝ ජන සමාජයන් වෙත රසූල් වරුන් යැවෙමු. ඔවුන් නිහතමානීව අපට අවනත වන පරිදි අපි ඔවුන්ට නොයෙක් විපත්ති හා දුක්ඛම් කටළු පැමිණ වූයෙමු. අපගේ විපත්ති ඔවුන් වෙත පහළ වූ කල ඔවුන් අවනත භාවයට පත්විය යුතු නොවේද? නමුත් ඔවුන්ගේ සිප්පි දැඩිවිය. ඔවුන් කරමින් සිටි දෑ ෂයිතන් ඔවුන්ට අලංකාර කළේය. ඔවුන්ට එමගින් දේශනා කරන ලද දෑ ඔවුන් අමතක කළ විට අපි සෞභාග්‍යයේ සෑම දොරටුවක්ම ඔවුන්ට විවෘත කළෙමු. ඔවුන්ට දෙන ලද දෑහි ඔවුන් ඉතා ප්‍රීතිමත් වූ විට අපි ක්ෂණිකයෙන් ඔවුන් ග්‍රහණය කළෙමු. එවිට ඔවුහු අපේක්ෂා භංගත්වයෙන් වූහ. එහෙයින් අපරාධ කළ ජනයාගෙන් අන්තිමයා වන තෙක් මුලින් උපුටා දමනු ලැබිය. සියලු ප්‍රශංසා විශ්වයේ පරමාධිපති අල්ලාහටමය. قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللَّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَى قُلُوبِكُمْ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِهِ انظر كيف نصرف الآيات ثم هم يصدفون قل أرأيتكم إن أتاكم عذاب الله بغتة أو جهرة هل يهلك إلا القوم الظالمون وما نرسل المرسلين إلا مبشرين ومنذرين فمن آمن وأصلح فلا خوف عليهم ولا هم يحزنون والذين كذبوا بآياتنا يمسهم العذاب بما كانوا يفسقون අල්ලාහ් නුඹලාගේ ශ්‍රවණය හා නුඹලාගේ දෘෂ්ටිය ඉවත්කොට නුඹලාගේ හදවත් මුද්‍රා තැබුවා නම් ඒවා නුඹලාට අල්ලාහ් හැර නැවත ලබා දෙන දෙවියෙකු කවරෙකුදැයි නුඹලා සිතා බැලුවේදැයි නබි මුහම්මද් අසව අප අපගේ සංඥාවන් කෙසේ නැවත නැවතත් ගෙන හැර දක්වන්නේදැයි නබි මුහම්මද් බලව ඉන් පසුද ඔවුහු එය විශ්වාස නොකර වැළකින්නෝය අල්ලාහ්ගේ දඩුවම නුඹලා වෙත ක්ෂණිකයෙන් හෝ එළි පිටම පැමිණියානම් මිනිසුන් අතුරින් අපරාධකාරයන් වූ ජනයා හැර අන් කවරෙකු විනාශ කරනු ලැබුවේදැයි නුඹලා සලකා බලා තිබේදැයි නබි මුහම්මද් අසව යහමඟ යන්නවුන්ට සුභාරංචිගෙන එන්නන් වශයෙන්ද අපරාධකරුවන්ට අනතුරු අඟවන්නන් වශයෙන්ද හැර අපගේ රසූල්වරුන් අපි පහල නොකරන්නෙමු එම නිසා කවරෙකු විශ්වාස කරමින් යහපත් ක්‍රියාවන් කරන්නේද ඔවුනට කිසිදු බියක් නැත තවද ඔවුහු ලතවෙන්නෝද නොවෙති අපගේ සංඥාවන් බොරුයයි කියන්නේ කවරෙකුද ඔවුන් කළ පාපකාරී ක්‍රියාවන් හේතු කොටගෙන දඩුවම ඔවුන් කරයි قُلْ لَا أَقُولُ لَكُمْ عِنْدِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ لَكُمْ إِنِّي مَلَكٌ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَى إِلَيَّ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ أَفَلَا تَتَفَكَّرُونَ مَا بِتَ اللَّهُ گِ نِدَانِيَن تِبِنِيَي نُبُلَاٹ مَم نُكِيَمِي گُپْتَ دِيدَ مَم نُدَانِيمِي تَوَدَ سَبَوِنْمَ مَا مَلَك وَرِيَكُوي نُبُلَاٹ مَم نُكِيَمِي මා වෙත වහී එනම් දේව පණිවිඩයන් මාර්ගයෙන් ලැබෙන දෑ පමණි මා අනුගමනය කරමි යැයි නබි මුහම්මද් පවසව. අන්ධයාත් ඇස් පෙනෙන්නාත් එක හා සමාන වේද? නුඹලා සිතා බැලිය යුතු නොවේදයි නබි මුහම්මද් පවසව. وَأَنذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوا إِلَى رَبِّهِمْ لَيْسَ لَهُم مِّن دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَّعَلَّهُمْ يَتَّقُونَ وَلَا تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ وكذلك فتنا بعضهم ببعض ليقولوا أهؤلاء من الله عليهم من بيننا أليس الله بأعلم بالشاكرين ඔවුනට ආරක්ෂකයා හෝ මැදිහත් වන්නා වශයෙන් ඔහු හැර වෙනත් කෙනෙකු නැතයි වටහාගත් තත්වයෙන් තමන් තම පරමාධිපති වෙත නැවත රැස් කරනු ලබන බවට බියවන අයට මෙම දේව හෙළිදරව්වන් මගින් අවවාද කරව. මෙමගින් ඔවුන් අල්ලාහට බියබැතිමත් වන්නන් විය හැක. තම පරමාධිපති වන ඔහුගේ ප්‍රසාදය තකා උදේ සවස ඔවුන්ගේ පරමාධිපතිට කන්නලව් කරන අය පළවා නොහරිම්. ඔවුන් කෙරෙහි විනිශ්චය ගැන නුඹ වෙත කිසිවක් පැවරී නැත. තවද නුඹ කෙරෙහි විනිශ්චය ගැන ඔවුන් වෙතද කිසිවක් පැවරී නැත. එහෙයින් නුඹ ඔවුන් පළවා හැරියේ නම් නුඹද අපරාධකරුවන්ගෙන් කෙනෙකු වන්නේය. මෙසේම ඔවුන්ගෙන් සමහරෙකු තවත් සමහරෙකු ලවා පරීක්ෂා කළෙමු. අප අතුරින් අල්ලා උදව් කළවුන් මේ අයදැයි ඔවුන් කියන පරිදිය කෘතගුණදත් අය ගැන අල්ලා ඉතා හොඳින් දන්නේය. وَإِذَا جَاءَكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلَامٌ عَلَيْكُمْ كَتَبَ رَبُّكُمْ عَلَى نَفْسِهِ الرَّحْمَةَ أَنَّهُ مَنْ عَمِلَ مِنْكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِنْ بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَّحِيمٌ وَكَذَلِكَ نُفَصِّلُ الْآيَاتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ අපගේ වදන් විශ්වාස කරන අය නුඹ වෙත පැමිණියහොත් නුඹලාට ශාන්තිය අත් වේවා. නුඹලාගේ පරමාධිපති දයාලුභාවය තමා කෙරෙහිම පවරාගත්තේය. එනිසා නුඹලාගෙන් යමෙක් නොදැනීමෙන් නරක ක්‍රියාවක් කොට පසුව එයින් පසුතැවිලි වී තමා හැඩගස්වා ගන්නේද? ඇත්තෙන්ම ඔහුට ඔහු එනම් අල්ලා ක්ෂමාශීලී හා පරම දයාබර වේයයි නබි මුහම්මද් පවසව. වැරදි කරුවන් යන මඟ පැහැදිලි වීම පිණිස අපි මෙසේ අපගේ සංඥාවන් අපි විස්තරව විදහා පෙන්වමු. قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ قُلْ لَا أَتَّبِعُ أَهْوَاءَكُمْ قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَا مِنَ الْمُهْتَدِينَ قُلْ إِنِّي عَلَى بَيِّنَةٍ مِّن رَّبِّي وَكَذَّبْتُم بِهِ مَا عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ يَقُصُّ الْحَقَّ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ نُبَلَا اللَّهِ رَنَّمَدُمْ كَرْنَ دَيَ نَمَدُمْ كِرِيمٍ سَبَبِينَ مَا අල්ලාහ් විසින් වළක්වනු ලද්දෙමි. නබි මුහම්මද් පවසව්. මම නුඹලාගේ අරමුණු අනුගමනය නොකරමි. මායසේ අනුගමනය කළහොත් සැබවින්ම මම නොමග ගියවුන්ගෙන් කෙනෙක් වන්නෙමි. එසේ වීනම් මම නිසි මග ගියවුන්ගෙන් කෙනෙක් නොවන්නෙමි. නබි මුහම්මද් පවසව්. සැබවින්ම මම මාගේ පරමාධිපතිගෙන් පහළ වූ පැහැදිලි සාක්ෂිය මත වන්නෙමි. නුඹලා එය බොරුයයි කීහ. නුඹලා කුමන දෙයක් දඩුවම වෙත ඉක්මන් වන්නේහිද? එය මා වෙත නැත. විනිශ්චය දිනේ සියලු බලය අල්ලාහට මිස වෙන කිසිවෙකුට නැත. ඔහු සත්‍යය ප්‍රකාශ කරයි. විනිශ්චය කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨ විනිශ්චයකරු ඔහුමය. قُل لَّوْ أَنَّ عِندِي مَا تَسْتَعْجِلُونَ بِهِ لَقُضِيَ الْأَمْرُ بَيْنِي وَبَيْنَكُمْ وَاللَّهُ أَعْلَمُ بِالظَّالِمِينَ وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ ويعلم ما في البر والبحر وما تسقط من ورقة إلا يعلمها ولا حبة في ظلمات الأرض ولا رطب ولا يابس إلا في كتاب مبين نوبلا إكمان ونده إنام دادوما سببين ما لانغ تبينام نوبلا ترات ما ترات تبين پراشنية විසඳනු ලැබ ඇත. අපරාධකරුවන් කවුරුන්දයි සැබවින්ම අල්ලාහ් හොඳින් දනියයි. නබි මුහම්මද් පවසව්. ගුප්ත දේ පිළිබඳව යතුරු ඇත්තේ අල්ලාහ් වෙතමය. ඔහු හැර වෙන කිසිවෙක් එය නොදනී. තවද ගොඩබිමේ සාගරයේ පවතින සෑම දෑ ඔහු දනී. ඔහු නොදෙනවත් ගසකින් කොළයක්වත් නොහැලේ. පොළව තුල ඝන අඳුරෙහි වූ ඉතා කුඩා බීජයද තෙත්ව ඇති දයද වියලි දයද පැහැදිලි සටහන් එනම් ලෞහුල් මහ්ෆූල් පොතෙහි සටහන් වී මිස නැත. වහුවල්ලදී යතවෆ්ෆාකුම් බිල්ලයිලි වයඅලමු මා ජරහ්තුම් බින්නහාර් وَيَعْلَمُ مَا جَرَحْتُمْ بِالنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَى أَجَلٌ مُّسَمًّى ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ وهو القاهر فوق عباده ويرسل عليكم حفظة حتى إذا جاء أحدكم الموت توفته رسلنا وهم لا يفرطون ثم ردوا إلى الله مولاهم الحق ألا له الحكم وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ රාත්‍රියේහි නුඹලා නිදන කලෙහි නුඹලාගේ ප්‍රාණය ආපසු කැඳවා ගන්නේ ඔහුමය. නුඹලා දිවා කාලයේ කරන දේ ගැන ඔහු දනී. අනතුරුව නුඹලාට નિયમિત පරමායුෂය සම්පූර්ණ කරවීම සඳහා දිවා කාලය වන එහි ඔහු නුඹලාව නැවත නිින්දෙන් නැගිටවන්නේය. ඉන්පසු නුඹලාගේ නැවත පැමිණීම ඔහු වෙතමය. අනතුරුව නුඹලා කරමින් සිටි දේ ඔහු නුඹලාට දන්වන්නේය. ඔහුමය තම ගැත්තන් කෙරෙහි උත්තරීතර අනසක පතුරවන තේජෝබල සම්පන්නාය. තවද ඔහු නුඹලාගේ මරණය පෙමිණෙන විට නුඹලාට ආරක්ෂකයින් එනම් මලක්වරුන් පහල කරන්නේය. එවිට නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණියහොත් අපගේ සුරදූතයෝ ඔහුව මරමුවට පත් කරන්නෝය. ඔවුහු තම කාර්යය ඉටු කිරීමෙහිලා අල්ප මාත්‍ර වූද අතපසු කිරීම සිදු නොකරති. පසුව ඔවුහු සියල්ලෝම ඔවුන්ගේ සැබෑ ස්වාමි වූ අල්ලාහ් වෙත ආපසු ගෙන එනු ලබති. විනිශ්චය කොට තීන්දුව දීමේ සම්පූර්ණ බලය ඔහුටම යයි දැනගනිව්. නිරීක්ෂණය කිරීමෙහිලා ඔහු ඉතා වේගවත්ය. قُلْ مَنْ يُنَجِّيكُمْ مِنْ ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعًا وَخُفْيَةً لَئِنْ أَنْجَانَا مِنْ هَذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ قل الله ينجيكم منها ومن كل كرب ثم أنتم تشركون قل هو القادر على أن يبعث عليكم عذابا من فوقكم أو من تحت أرجلكم أو من تحت أرجلكم أو يلبسكم شيعا ويذيق بعضكم بأس بعض انظر كيف نصرف الآيات لعلهم يفقهون وكذب به قومك وهو الحق قل لست عليكم بوكيل لكل نبأ مستقر وسوف تعلمون ඔහු අප මෙන් මුදවාගත හොත් සැබවින්ම අපි කළ ගුණ සලකන්නන්ගෙන් වෙමුයි. බිය බැතියෙන් හා බැගෑපත්ව නුඹලා කන්නලව් කරන විට මහ පොළොවේ හා සමුද්‍රයේ ඇති අඳුරෙන් නුඹලා මුදවාගන්නේ කවුරුදැයි නබි මුහම්මද් විමසව්. මේඳ එනම් මෙම විපතින්ද අන් සියලු දුක්ඛම් කටළු වලින්ද නුඹලා මුදවාගන්නේ අල්ලාහ්මය. පසුව නුඹලා ඔහුට සමානයන් තබන්නේහුයයි නබි මුහම්මද් පවසව්. නුඹලාට ඉහලින් හෝ නුඹලාගේ පාදවලට යටින් හෝ නුඹලාට කිසියම් දඩුවමක් පහළ කිරීමට නැතහොත් නුඹලාව විවිධ වර්ගයන් වලට වෙන්කර ඇතමෙකුගේ සැහැසිකම් නුඹලාගෙන් ඇතමෙකුට විඳීමට යුද්ධය ඇතිකර සටන් කිරීමට ඉඩ තිබීමටත් ඔහු බලසම්පන්නය. ඔවුන් සත්‍යය වටහා ගැනීම පිණිස අපගේ සංඥාවන් අප කෙසේ පැහැදිලි කරන්නේදැයි සිතා බලව්. එය එනම් අල් කුර්ආනයේ සත්‍යව තිබියදී නුඹේ ජනයා එය ප්‍රතික්ෂේප කරති. මා නුඹලාට වග කිව යුත්තේකු නොවේයයි නබි මුහම්මද් පවසව්. සෑම නිවේදනයක් සඳහාම නියමිත කාලයක් ඇත. නුඹලා එය ඉදිරියේදී දැනගන්නේය. وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ وَإِمَّا يُنْسِيَنَّكَ الشَّيْطَانُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرَى مَعَ الْقَوْمِ الظَّالِمِينَ وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِمْ مِنْ شَيْءٍ وَلَكِنْ ذِكْرَى لَعَلَّهُمْ يَتَّقُونَ අපේ වදන් ගැන විතර්කයේහි ගිලෙන අය නුඹ දකිනම් එවිට එය හැර වෙන විෂයන්හි ඔවුන් ගිලනතෙක් ඔවුන්ගෙන් මග හැර යනු. තවද ෂයිතන් නුඹට මේ අමතක කර වූවානම් නුඹට නුඹේ වැරද්ද වැටහුණු පසු වැරදි කරන පිරිස සමග අසු නොගනියු. අල් කුර්ආන් වදන් පිළිබඳව විතර්කී යෙදීමෙන් වැළකෙන්නන් වෙත එවැනි විතර්කී ගිලෙන ඔවුන්ගේ විනිශ්චය පිළිබඳව කිසිදු වගකීමක් පැවරී නැත. එනමුත් විතර්කී යෙදෙන්නන් වන ඔවුන් එයින් වළක්වනු පිණිස මතක් කිරීම විතර්කයේ වැළකෙන්නන්ගේ යුතුකම වේ. وذر الذين اتخذوا دينهم لعبا ولهوا وغرتهم الحياة الدنيا وذكر به أن تبسل نفس بما كسبت ليس لها من دون الله ولي ولا شفيع وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍ لَّا يُؤْخَذْ مِنْهَا أُولَٰئِكَ الَّذِينَ أُبْسِلُوا بِمَا كَسَبُوا لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ තමන්ගේ දහම ක්‍රීඩාවක් ලෙසද විනෝදයක් ලෙසද ගත් අයද ලෞකික ජීවිතය කවරෙකු මුලා කළේද ඔවුන්ද අතහැර දමව්. කෙනෙකු තමා සපයාගත් දෑ හේතු කොටගෙන විනාශයට පත් නොවනු පිණිස එයින් එනම් අල් කුර්ආනයෙන් නුඹ ඒට අනුශාසනා කරව්. පීඩාවට පත්වන විට අල්ලා හැර ඒට ආරක්ෂකයෙකු හෝ මැදිහත් වන්නෙකු නැත. එය සියලු දෑ වන්දියක් ලෙස ගෙව්වත් එයින් එනම් එම වන්දිය භාරගනු නොලැබේ. ඔවුහුමය තමා සපයාගත් දෑ හේතු කොටගෙන විනාශය කරනු ලබන්නෝ. ඔවුන් සත්‍යය ප්‍රතික්ෂේප කළ බැවින් ඔවුනට බීමට කැකෑරෙන ජලයේද වේදනා සහගත වදහිංසාවද ඇත. قُلْ أَنَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا ولا يضرنا ونرد على أعقابنا بعد إذ هدانا الله كالذي استهوته الشياطين في الأرض حيران له أصحاب يدعونه إلى الهدى ائتنا قل إن هدى الله هو الهدى وأمرنا لنسلم لرب العالمين وأن أقيموا الصلاة واتقوه وهو الذي إليه تحشرون وهو الذي خلق السماوات والأرض بالحق ويوم يقول كن فيكون قوله الحق وله الملك يوم ينفخ في الصور عالم الغيب والشهادة وهو الحكيم الخبير الله هر අපට කිසිම පිහිටක් නොවන හා අපට කිසිම හානියක් නොකරන අන් අයට අප කන්නලව් කරන්නෙමුද? තවද යහමඟ සඳහා අප වෙත එන්නේයි ඔහුට අඬගසන යහලුවන් සිටියදී ෂයිතානුන් පෘථුවියෙහි මං මුලා කළ අයකුමෙන් අල්ලාහ් අපට මාර්ගෝපදේශය දැක්වූ පසු අපගේ විලුඹ මත අපි හරවනු ලබන්නෙමුදයි නබි මුහම්මද් පවසව්. සැබවින්ම නියම මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීමයි. තවද සර්වලෝක පරමාධිපති වූ අල්ලාහ්ට අප කීකරු විය යුතුයයි අපට අනකරනු ලැබ ඇත්තේමුයිද නබි මුහම්මද් පවසව. තවද සලාතේ තහවුරු කරව. ඔහුට එනම් අල්ලාහ්ට බියබෙතිමත් වව්. තවද ඔහු වෙතමය නුඹලා යලි එක් රැස් කරනු ලබන්නේයයිද අපට අනකරනු ලැබ ඇත්තේමුයි පවසව. තවද ඔහුමය අහස්ත මහ පොළවද සත්‍ය පදනම් කරමින් නිර්මාණය කළේ. සිදුවනුයි ඔහු පවසන දිනේ මලවුන් කෙරෙන් නැගිටුවීම ඔවුන් එක් රැස් කිරීම ආදී සිදුවනු ඇත. ඔහුගේ වචනයයි සැබෑ සත්‍ය වන්නේ. සූර්ණම් හොරණෑව පිමිනු ලබන දින සියලු ආධිපත්‍යයන් ඔහු සතුවේ. මිනිසුන්ට නොවැටහෙන ගුප්ත දේ ගැනද දෘශ්‍යමාන දේ ගැනද ඔහු දන්නේය. තවද ඔහු سر بركني أبانتي سر بركني. وإذ قال إبراهيم لأبيه آزر أتتخذ أصناما آلهة إني أراك وقومك في ضلال مبين وكذلك نري إبراهيم ملكوت السماوات والأرض وليكون من الموقنين فلما جن عليه الليل رأى كوكبا قال هذا ربي فلما أفل قال لا أحب الآفلين فلما رأى القمر بازغا قال هذا ربي فلما أفل قال لئن لم يهدني ربي لأكونن من القوم الضالين فلما رأى الشمس بازغة قال هذا ربي هذا أكبر فلما أفلت قال يا قوم إني بريء مما تشركون إني وجهت وجهي للذي فطر السماوات والأرض حنيفا وما أنا من المشركين නුඹ දෙවිවරුන් වශයෙන් ගන්නේ ප්‍රතිමාවන්ද? නුඹද නුඹගේ පිරිසද පැහැදිලි දුර්මාර්ගයේ සිටිනු බව සැබවින් මම දකිමි. ඉබ්‍රාහීම් තම පියා වූ ආසර අමතා පැවසූ අවස්ථාව සිහිපත් කරව. එසේම අපි ඉබ්‍රාහීම්ට අහස් හිද මහ පොළොවේ හිද රාජ්‍ය ස්වභාවය පෙන්වූවෙමු. එය ඔහු ස්ථිරවන්නවුන්ගෙන් කිනෙකු වනු පිණිසය. ඔහු වටා රෑබෝ උණු කලෙහි ඔහු තරුවක් දැක මේ මාගේ පරමාධිපතියයි කීවේය. ඒ තරුව අස්ත වූ කලෙහි අස්තවන්නන් මම ප්‍රිය නොකරන්නෙමි ඔහු කීවේය. ඉන් පසු සඳ බැබලෙන දුටු ඔහු මේ මාගේ පරමාධිපතියයි කීවේය. ඒ අස්ත වූ කලෙහි මාගේ පරමාධිපති මට යහමඟ නොපෙන් වුවහොත් දුර්මාර්ගයේ යන ජනතාවන්ගෙන් නියත වශයෙන්ම මමද කෙනෙක් වන්නෙමි කීවේය. අනතුරුව හිරු ප්‍රභාවත්ව බැබලෙන දුටු ඔහු මේ මාගේ පරමාධිපතිය මේ ඉතා විශාලයයි කීවේය. එය අස්ත වූ කලෙහි මාගේ ජනතාවනි, නුඹලා අල්ලාහට ආදේශ කරන දැයින් ඇත්තෙන්ම මම වෙන් උනේමි කීවේය. අහස්ද මහ පොළවද නිර්මාණය කළා වූ ඔහු වෙත ඍජු ප්‍රතිපන්නව දුර්මාර්ගය හැරදමා සත් මාර්ගයේහි සැබවින්ම මාගේ මුහුණ හැරෙවෙමි. තවද මම ආදේශ කරන්නන්ගෙන් කෙනෙක් නොවෙමි යයිද ඔහු කීවේය. وَحَاجَّهُ قَوْمُهُ قَالَ أَتُحَاجُّونِّي فِي اللَّهِ وَقَدْ هَدَانِ وَلَا أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلَّا أَن يَشَاءَ رَبِّي شَيْئًا وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا أَفَلَا تَتَذَكَّرُونَ وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُمْ بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالْأَمْنِ إِن كُنتُمْ تَعْلَمُونَ الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ එවිට ඔහුගේ ජනයා ඔහු සමග තර්ක කළහ. එයට ඔහු සැබවින්ම අල්ලාහ් මා යහමඟ කළ කලෙහි මා සමග නුඹලා අල්ලාහ් ගැන විවාද කරන්නෙහුද? තවද මාගේ පරමාධිපති මට විපතක් කිරීමට අභිමත ඌයේ නම් මිස නුඹලා ආදේශ කරන කිසි දෙයකට මට හානියක් කිරීමට පුළුවන් යයි මම බිය නොවන්නෙමි. මාගේ පරමාධිපති සියලු දේ වටා දැනීමෙහි ඉතා ව්‍යාප්තය. නුඹලා මෙනෙහි නොකරන්නෙහුදයි ඔහු එනම් ඉබ්‍රාහීම් කීවේය. තවද නුඹලා අල්ලාහට ආදේශ කරන දෑ ගැන මම කිසිනම් බියවන්නේම්ද? ඔහු නුඹලාට ඒ ගැන බලයක් පහළ නොකර තිබියදී නුඹලා සැබවින්ම අල්ලාහට ආදේශ කිරීම ගැන නුඹලා විය නොවන්නේය. එනිසා අප දෙපක්ෂයෙන් කුමන පක්ෂයේද බියෙන් මිදීමට ඉතා සුදුසුදැයි නුඹලා දැන සිටින්නාහු නම් යයි කියව්. විශ්වාස කර තමන්ගේ විශ්වාසය ආදේශ තැබීමෙන් මිශ්‍ර නොකළා වූ ඔවුහු කවරෙකුද නම් ඔවුන්ටමය බියෙන් මිදීමට සුදුසුකම ඇත්තේ. තවද ඔවුහුමය යහමඟ ලද්දෝ. وتلك حجتنا آتيناها إبراهيم على قومه نرفع درجات من نشاء إن ربك حكيم عليم ووهبنا له إسحاق ويعقوب كلا هدينا ونوحا هدينا من قبل ومن ذريته داود وسليمان وأيوب ويوسف وموسى وهارون وكذلك نجزي المحسنين وزكريا ويحيى وعيسى وإلياس كل من الصالحين وإسماعيل واليسع ويونس ولوطا وَكُلًّا فَضَّلْنَا عَلَى الْعَالَمِينَ وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ ذَلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ මෙය අපගේ තර්කයයි. ඒවා අපි ඉබ්‍රාහීම්ට ඔහුගේ ජනයාට එරෙහිව ප්‍රදානය කළෙමු. අපට අභිමත අය උසස් තත්වයන්ට අපි පත් කරන්නෙමු. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වඥ සර්ව ප්‍රඥාවන්තය. අපි ඔහුට එනම් ඉබ්‍රාහීම්ට ඉස්හාක්ද යකූබ්ද ප්‍රදානය කළෙමු. ඔවුන් දෙදෙනාම අපි යහමග කළෙමු. මෙයට පෙර අපි නූහ්ද යහමග කළෙමු. තවද ඔහුගේ සංහතයෙන් වූ දාවුද්ද සුලෙයිමාන්ද අයුබ්ද යුසුෆ්ද මූසාද හාරුන්ද යහමග කළෙමු. ධාර්මික ජනයාට මෙලෙස අපි තිලින පිරිනමන්නෙමු. සකරියාද යහ්යාද ඊසාද ඉල්යාස්ද යහමග කළෙමු. මේ සියල්ලන්ම යහකම් කරන්නවුන් ගෙන්ය. තවද ඉස්මායිල්ද අල්යසක්ද යුනුස්ද ලූද්ද යහමග කළෙමු. මේ සියල්ලන්ම ලෝවැසියන් අතර උසස් කළෙමු. තවද ඔවුන්ගේ පියවරුන්ගෙන්ද ඔවුන්ගේ සංහතියන්ගෙන්ද ඔවුන්ගේ සහෝදරයින්ගෙන්ද නොයෙක් අය අපි උසස් කළෙමු. තවද අපි ඔවුන් තෝරාගෙන ඔවුන් ඍජු මාර්ගයේ වෙත පත් කළෙමු. මෙවන් සියල්ලන්ම ගමන් කළ එය අල්ලාහගේ යහමගයි. තම ගැත්තන්ගෙන් තමාට අභිමත කෙනෙකුට එමගින් ඔහු යහමග පෙන්වන්නේය. තවද ඔවුන් අල්ලාහට ආදේශයන් තබුවා නම් ඔවුන් කළ යහපත් දේ ඔවුන්ගෙන් මැකියන්නේය. උලායිකල් ලදීන ආතයිනාහුමුල් කිතාබ වල් හුක්ම වන් නුබුවා فإن يكفوا بها هؤلاء فقد وكلنا بها قوما ليسوا بها بكافرين أولئك الذين هدى الله فبهداه مقتده قل لا أسألكم عليه أجرا إن هو إلا ذكرى للعالمين අප ධර්ම ග්‍රන්ථයක් විනිශ්චයක් නබිත්වයක් පිරිනැමු අයවන්නේ ඔවුහුමය. ඔවුන් එය ප්‍රතික්ෂේප කළහොත් එවිට ඒවා ප්‍රතික්ෂේප නොකරන ජනතාවක් එයට සැබවින්ම අපි පත් කරන්නෙමු. නබි මුහම්මද් අල්ලාහ් යහමග පෙන් වූ අයවන්නේ ඔවුහුමය. එබැවින් නුඹද ඔවුන්ගේ යහමග අනුගමනය කරව. නුඹලාගෙන් ඒ යහමග පෙන්වීම සඳහා පඳුරක් මම නොඉල්ලමි. සැබවින්ම එය ලෝකවාසීන්ට සිහිපත් කිරීමක් මිස නැතැයි පවසව. වමා ඛදරුල්ලාහ හක්ක ඛද්රිහි ඉස්කාලූ මා අන්සලල්ලාහු අලා බෂරින් මින් ෂයි قل من أنزل الكتاب الذي جاء به موسى نورا وهدى للناس تجعلونه قراطيس تبدونها وتخفون كثيرا وعلمتم ما لم تعلموا أنتم ولا آباؤكم قل الله ثم ذرهم في خوضهم يلعبون وهذا كتاب أنزلناه مبارك مصدق الذي بين يديه ولتنذر أم القرى ومن حولها والذين يؤمنون بالآخرة يؤمنون به وهم على صلاتهم يحافظون تود الله كسيما من سكويته كسيما بحالا نقلعي ඔවුන් පැවසූ කල්හි අල්ලාහ් පිළිබඳව ඔවුහු සැබෑ ලෙස තක්සේරු නොකළෝය. ආලෝකය ගෙන දෙන්නා වූද මිනිසුන්ට යහමඟ පෙන්වන්නා වූද මූසා ගෙන ආ එම ධර්ම ග්‍රන්ථය පහළ කළේ කවුරුද? නමුත් නුඹලා එය කඩදාසිවලට පත්කොට එයින් ස්වල්පයක් හෙළිදරව් කරන්නෝය. එයින් වැඩි කොටසක් සංවා තබන්නෝය. තවද නුඹලාත් නුඹලාගේ පියවරුනුත් නොදන්නා දේ එමගින් නුඹලාට උගන්වනු ලැබුවේයයි නබි මුහම්මද් පවසව්. එය පහළ කළේද අල්ලාහ් යයි පවසව්. පසුව ඔවුන්ගේ නිරර්ථක විවාදයෙහි ඔවුන්ව ගිලෙන්නට ඉඩ හරිව්. එම ධර්ම ග්‍රන්ථයේ මෙන්න මේද ධර්ම ග්‍රන්ථයේකි. අපමය මෙය පහළ කළේ. මෙය සෞභාගයෙන් සපිරි වූද ඒට පෙර පැමිණි දහම් ග්‍රන්ථයන් සත්‍ය කරන්නක්ද වේ. එනිසා මෙමගින් නුඹ නගරයන්ගේ මාතාවද එනම් මක්කාවද ඒ අවට සිටින අයටද අවවාද කරව. තවද පරලොව විශ්වාස කරන්නෝ එය එනම් අල් කුර්ආනයේ බව විශ්වාස කරති. තවද ඔවුහු තම සලාතයන් අකණ්ඩව රකින්නෝය. وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَنْ قَالَ سَأُنْزِلُ مِثْلَ مَا أَنْزَلَ اللَّهُ وَلَوْ تَرَى إِذْ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ بَاسِطُو أَيْدِيهِمْ أَخْرِجُوا أَنفُسَكُمْ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُمْ مَا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ وَمَا نَرَى مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءَ لَقَدْ تَقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَا كُنْتُمْ تَزْعُمُونَ තවද අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතු අයට වඩා හෝ තමාට වහි එනම් දේව පණිවිඩ කිසිවක් පහළ නොවී තිබියදී මට වහි පහළ වූයේයි පවසන අයට වඩා හෝ අල්ලාහ් පහළ කළ දේ මෙන් මමද පහළ කරමි යනුවෙන් පවසන අයට වඩා අපරාධකරුවේ කවරෙක්ද? අපරාධකරුවන් මරණයේ අභියස සිටින කලෙහි මලක්වරු තම අද්දිකු කරමින් නුඹගේ ප්‍රාණය බැහැර කරව. අල්ලාහ් කෙරෙහි සත්‍ය නොවන දේ නුඹ පවසමින් සිටි බැවින්ද ඔහුගේ අනපනත් පිළිබඳව නුඹලා විශ්වාස නොකර උඩඟු වූ බැවින්ද අද දින නුඹට නින්දා සහගත දඩුවම විපාකය වශයෙන් දෙන ලද්දේයි පවසති. තවද අල්ලාහ් මෙසේ පවසයි, අප නුඹලාට පිරිනැමූ දෑ නුඹලා පසුපසට දමා. අප නුඹලා පළමු වන අවස්ථාවේ මෙව්වාසේ නුඹලා අප වෙත තනිව පැමිණ ඇත. නුඹලාගේ ඊර නම හැඩ ගැසීමෙහිලා ඔවුන් නුඹලාට සහාය වන බවට නුඹලා විශ්වාස කළ නුඹලාගේ අතරමැදියන් දැන් නුඹලා ඇසුරෙහි සිටින බව අපි නොදකිමු. සැබවින්ම නුඹලා අතර වූ සියලු සම්බන්ධකම් සිඳලී ඇත. නුඹලා සිතාගෙන සිටි දෑ නුඹලා හැරදමා ගොස් ඇත. ඉන්නල්ලාහ ෆාලිකුල් හබ්බි වන් නවා යුඛ්රිජුල් හයය මිනල් මයිති ව මුඛ්රිජුල් මයිති මිනල් හයි ذلكුමුල්ලාහ ෆඅන්නා තුෆකූන් ෆාලිකුල් ඉස්බාහ් وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُوا بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ وَهُوَ الَّذِي أَنْشَأَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ සැබවින්ම ධාන්‍ය බීජ හා පළතුරු ඇට අංකුරලන්නේ අල්ලාහය. ඔහු අජීවයෙන් ජීවය බිහි කරයි. තවද ජීවයෙන් අජීවය බිහි කරන්නාද වේ. මේ සියල්ලක්ම කරන්නේ අල්ලාහය. එසේනම් නුඹලා මං මුලා කරවුම් ලබන්නේ කෙසේද? රාත්‍රියේ තිරය තුලින් අරුණාලෝකයේ දිස්වීමට සලස්වන්නා ඔහුය. ඔහු රාත්‍රිය විවේකයේ සඳහාද ඉර හඳ උදා වීම හා බැස යාම වේලාව නිර්ණය කිරීම සඳහාද නියම කර ඇත. මේ සියලු දෑම සර්ව බලධාරී හා සර්ව ප්‍රඥාවන්තයාගේ නියමයේ වේ. ගොඩබිම හා මුහුදේ පවතින නොයෙක් අන්දමේ අඳුරින් නුඹලාට මාර්ගය සොයා ගැනීම පිණිස නුඹලාට තාරකාවන් බිහි කළේ ඔහුමය. සැබවින්ම දැනුමැති පිරිසට අපගේ සංඥා අපි පැහැදිලි කළෙමු. එක් ජීවයකින් නුඹලා ඇති කළේ ඔහුමය. ඉන්පසු නැවතුම් තැනක් හා සුරකුම් තැනක් නුඹලා එකිනෙකාට ඇත. අවබෝධය ඇති ජනයාට සැබවින්ම අපි අපගේ සංඥාවන් පැහැදිලි කළෙමු. وَهُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُخْرِجُ مِنْهُ حَبًّا مُتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِنْ طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِّنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ انظُرُوا إِلَى ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ إِنَّ فِي ذَلِكُمْ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُوا لَهُ بَنِينَ وَبَنَاتٍ بِغَيْرِ عِلْمٍ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَصِفُونَ අහසින් වැසිදිය පහල කළේද ඔහුමය. එමගින් සෑම වර්ගයකම පැලෑටි අපි හෙළි කරන්නෙමු. පසුව එයින් හරිත කෙත් වතු අපි හෙළි කරන්නෙමු. එමගින් ඝනව වැඩෙන ධාන්‍ය විශේෂයෙන් උත්පාදනය කරන්නෙමු. තවද පොකුරු පොකුරු ලෙස සමීපයෙන් එල්ලෙන එහි කෝෂයන්ගෙන් යුත් රට ඉදි කෙත්ද මිදි වතුද ඔලිව් එනම් රට වෙරළුද දෙලුම්ද අපි හෙළි කරන්නෙමු. පෙනුමින් එකිනෙකට සමාන වූත් රසයෙන් වෙනස් වූත් පළදරන විට පළදරන සැටිද එම පළතුරු පැසී මුහුකුරා යන සැටිද බලව. විශ්වාස කරන ජනයාට සැබවින්ම මෙහි සංඥාවක් නැත. නමුත් ඔවුහු එනම් ප්‍රතික්ෂේපකරුවෝ ජින්වරුන්ව අල්ලාහට කොටස්කරුවන් කළෝය. සත්‍ය නම් ඔහුමය අල්ලාහ එනම් ඔහුමය ඔවුන්ව නිර්මාණය කළේ. එමෙන්ම දැනුම රහිතව ඔවුහු ඔහුට පිරිමිහා ගැහැණු දරුවන් ඇති බව උපකල්පනය කරති. ඔවුන් මෙසේ ආරෝපණය කරන දෙයින් ඔහු بديع السماوات والأرض أنى يكون له ولد ولم تكن له صاحبة وخلق كل شيء وهو بكل شيء عليم ذلكم الله ربكم لا إله إلا هو خالق كل شيء فاعبدوه وهو على كل شيء وكيل لا تدركه الأبصار وهو يدرك الأبصار وهو اللطيف الخبير قد جاءكم بصائر من ربكم فمن أبصر فلنفسه ومن عمي فعليها وما أنا عليكم بحفيظ وكذلك نصرف الآيات وليقولوا درست ولنبينه لقوم يعلمون පෙර උදාහරණයක් රහිතව අහස්වලද මහ පොළොවේහිද නිර්මාතෘ වන්නේ ඔහුය. ඔහුට බිරිඳක් නැතිකල ඔහුට පුතෙකු පවතිනුයේ කෙසේද? ඔහු සියලු දේම නිර්මාණය කළේය. තවද ඔහු සියලු දේ පිළිබඳව සර්වඥය. ඒ සියල්ල නිර්මාණය කළේ අල්ලාහ්ය. ඔහු නුඹලාගේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් දෙවිදෙකු නැත. සියල්ලන්ගේ නිර්මාතෘ ඔහුය. එබැවින් නුඹලා ඔහුට නැමදුම් කරව. සෑම දෙයකම පාරකරු ඔහුමය. කිසිදු දෘෂ්ටියන් ඔහු ග්‍රහණය නොකරයි. ඔහු සියලු දෘෂ්ටියන් ග්‍රහණය කරයි. ඔහු විචක්ෂණශීලීය, සර්වඥානීය. සැබවින්ම නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් සලකුණු පැමිණ ඇත. එම සලකුණෙන් කිසිවෙකු ප්‍රයෝජනය ගන්නේ නම් එය ඔහුට යහපත වන්නේමය. යමෙකු එය නොසලකා අන්ධයෙකු වුවහොත් එය ඔහුට අයහපත වන්නේමය. අල්ලාහ්ගේ නබිවන මම නුඹලා රැකබලා ගන්නා භාරකාරයෙක් නොවෙමි. මේවා අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් නුඹ ඉගෙන ගන්නේ යයි ඔවුන් පවසන පරිද්දෙන්ද නැනවතුන්ට අප එය සත්‍ය පැහැදිලිව දක්වන පරිද්දෙන්ද අපේ වදන් නැවත නැවතත් මෙසේ වෙනස් අයුරින් ප්‍රකාශ කරන්නෙමු. اتبع ما أوحي إليك من ربك لا إله إلا هو وأعرض عن المشركين ولو شاء الله ما أشركوا وما جعلناك عليهم حفيظا وما أنت عليهم بوكيل ولا تسبوا الذين يدعون من دون الله فيسبوا الله عدوا بغير علم كذلك زينا لكل أمة عملهم ثم إلى ربهم مرجعهم فينبئهم بما كانوا يعملون එබැවින් නුඹගේ පරමාධිපති විසින් නුඹ වෙත පහල කරන ලද දෑ පිළිපදිව්. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ආදේශ තබන්නන් ඔබේ ඇසුරෙන් බැහැර කරව. අල්ලාහ්ට අබිමත වූයේ නම් ඔවුහු ඔහුට ආදේශයන් නොකරති. තවද අපි නුඹව ඔවුන්ගේ රැකබලා ගන්නෙකු ලෙස පත් නොකළෙමු. තවද නුඹ ඔවුනට භාරකරුවෙකුද නොවේ. විශ්වාස කළවුනි, අල්ලාහ් හැර ඔවුන් කන්නලාව කරන අන් අයට නුඹලා පරිභව නොකරව. මන්ද නුඹලා එසේ කළානම් ඔවුහු අඥානකමින් අල්ලාහ්ට ද්වේෂ සහගතව පරිභව කරති. මෙසේ හැම පිරිසකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාර කළෙමු. පසුව ඔවුන්ගේ පරමාධිපති වෙතය ඔවුන්ගේ යලි පැමිණීම. එවිට ඔවුන් කරමින් සිටි දේ ගැන ඔහු, එනම් අල්ලාහ්, ඔවුන්ට දන්වන්නේය. وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَتْهُمْ آيَةٌ لَيُؤْمِنُنَّ بِهَا قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ وَمَا يُشْعِرُكُمْ أَنَّهَا إِذَا جَاءَتْ لَا يُؤْمِنُونَ ونقلب أفئدتهم وأبصارهم كما لم يؤمنوا به أول مرة ونذرهم في طغيانهم يعمهون تمان مت සංඥාවක් පැමිණියේ නම් එය එනම් එම සංඥාව විශ්වාස කරන බවට ඔව්හු අල්ලාහ්ගේ නාමයෙන් තරේ දිවුරා පවසති. නබි මුහම්මද් සංඥාවන් පෙන්වීමේ හැකියාව අල්ලාහ් වෙතමයි පවසව. විශ්වාස කළවුනි, සැබවින්ම එම සංඥා ඔවුන්ට ලැබුණත් ඔවුන් විශ්වාස නොකරති යන්න නුඹලාට වටහා දෙන්නේ කුමක්ද? පළමු වරටම ඔවුන් විශ්වාස නොකලාක් මෙන්ම ඔවුන්ගේ සිත හා ඔවුන්ගේ දෘෂ්ටියන් සත්‍යයෙන් ඉවත් කරන්නෙමු. තවද තමන්ගේ වැරදි ක්‍රියාවල අන්ධයන් ලෙස සැරිසැරීමට අපි ඔවුන්ට ඉඩ හරින්නෙමු. ولو أننا نزلنا إليهم الملائكة وكلمهم الموتى وحشرنا عليهم كل شيء قبلا ما كانوا ليؤمنوا إلا أن يشاء الله ولكن أكثرهم يجهلون وكذلك جعلنا لكل نبي عدوا شياطين الإنس والجن يوحي بعضهم إلى بعض زخرف القول غرورا ولو شاء ربك ما فعلوه فذرهم وما يفترون ඔවුන් මෙත අපි මලක් වරුන් පහල කළත් මලවුන් ඔවුන් සමග කතා කළත් සියලු දේ ඔවුන් අභියස අප එක්රැස් කළත් අල්ලාහට අබිමත වූයේ නම් මිස ඔවුහු විශ්වාස නොකරනෝමය එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එය නොසලකා හරිනෝය මෙසේ එක් එක් නබිවරයෙකුට මනුෂ්‍ය වර්ගයා අතුරින්ද ජින් වර්ගයා අතුරින්ද සතුරන් වශයෙන් ෂයිතානුන් සැලසුවෙම් ඔවුන්ගෙන් ඇතමෙකුට මුලාබස් පහල කරන්නෝය නුඹගේ පරමාධිපතිට අබිමත වූයේ නම් ඔවුහු එය නොකරති එබැවින් ඔවුන්වද ඔවුන්ගේ තු බොරුවද අතහැර දමව ولتصغى إليه أفئدة الذين لا يؤمنون بالآخرة وليرضوه وليقترفوا ما هم مقترفون أفغير الله أبتغي حكما وهو الذي أنزل إليكم الكتاب مفصلا والذين آتيناهم الكتاب يعلمون أنه منزل من ربك بالحق فلا تكونن من الممترين وتمت كلمة ربك صدقا وعدلا لا مبدل لكلماته وهو السميع العليم එවිට පරලොව ගැන විශ්වාස නොකරන්නන්ගේ සිත් එය රැවටිලි කතාවකට මුලාවනු පිණිසද ඔවුන් එයට බෙහෙවින් සතුටු වන පිණිසද ඔවුන් උපයා ගැනීමට අපේක්ෂිත දෑ උපයා ගැනීම පිණිසද වේ. ඔහු සම්පූර්ණ විස්තර සහිත ධර්ම ග්‍රන්ථයේ නුඹලා වෙත පහල කර තිබියදී මා අල්ලාහ් නොවන වෙනත් විනිශ්චකාරයෙකු සෙවිය යුතුද? නුඹට පෙර අප විසින් ඔවුන්ට ධර්ම ග්‍රන්ථය ලබා දුන් අය එය එනම් අල් කුරානයේ සත්‍ය සහිතව නුඹගේ පරමාධිපති විසින් පහල කරන ලද බව දනිති. එනිසා නුඹ සැක කරන්නවුන්ගෙන් කෙනෙකු නොවව්. සත්‍ය හා යුක්තිය සම්බන්ධයෙන් නුඹගේ පරමාධිපතිගේ වචනය අංග සම්පූර්ණ වූවකි. ඔහුගේ වචන වෙනස් කරන්නට සමතෙකු නැත. ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥය. وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللَّهِ إن يتبعون إلا الظن وإن هم إلا يخرصون إن ربك هو أعلم من يضل عن سبيله وهو أعلم بالمهتدين فكلوا مما ذكر اسم الله عليه إن كنتم بآياته مؤمنين وما لكم ألا تأكلوا مما ذكر اسم الله عليه وقد فصل لكم ما حرم عليكم إلا ما اضطررتم إليه وإن كثيرا ليضلون بأهوائهم آبائهم بغير علم إن ربك هو أعلم بالمعتدين තවද නබි මුහම්මද් නුඹ මෙලොව වෙසෙන අයගෙන් බහුතරයන්ට කී කර වූහොත් ඔව්හු අල්ලාහගේ මාර්ගයෙන් නුඹ නොමකට පමුණවන්නේය ඔව්හු අනුමානය අනුගමනය කරන්නෝ මිස නැත තවද ඔව්හු ප්‍රලාප දොඩන්නෝ මිස නැත ඔහුගේ මාර්ගයෙන් සිට නොමග යන්නවුන් ගැන සැබවින්ම මැනවින් දන්නේ නුඹගේ පරමාධිපති වන ඔහුමය තවද ඍජු මාර්ගයේ සිටින්නවුන් ගැනද ඔහු ඉතා හොඳින් දනි නුඹලා ඔහුගේ අනපනත් විශ්වාස කරන්නවුන් නම් ආහාරය සඳහා සතෙකු මරණ විට අල්ලාහගේ නම උච්චාරණය කරන ලද දෙයින් පමණක් නුඹලා අනුභව කරව නුඹලා බෙහෙවින්ම අසරණ වූ තත්වයකදී මිස නුඹලාට අනුභව කිරීමට තහනම් කළ දෑ ගැන ඔහු එනම් අල්ලාහ සැබවින්ම නුඹලාට පැහැදිලි කර ඇත එනිසා සතෙකු කපන විට ඔවුන් ඒ සඳහා අල්ලාහගේ නම උච්චාරණය කරන ලද දෙයින් නුඹලා අනුභව නොකර සිටින්නේ මන්ද බොහෝ දෙනා කිසිම දැනුමක් නැතිව තම කැමැත්ත පරිදි හිතුවක්කාරකමට මිනිසුන් නොමග යවති සීමාව ඉක්මවා යන්නන් පිළිබඳව සැබවින්ම නුඹගේ පරමාධිපති ඉතා හොඳින් දනි إن الذين يكسبون الإثم سيجزون بما كانوا يقترفون ولا تأكلوا مما لم يذكر اسم الله عليه وإنه لفسق وإن الشياطين ليوحون إلى أوليائهم ليجادلوكم وإن أطعتموهم إنكم لمشركون ප්‍රසිද්ධ පාපයට රහසිගත පාපයද හැරදමව සැබවින්ම මෙලොවදී පාපය උපයාගත් අයට ඔවුන් උපයාගත් දේ හේතු කොටගෙන ඔවුන්ට පරලොවේදී ඵල විපාක දෙනු ලැබෙනු ඇත සතෙකු කපන විට ඒ සඳහා අල්ලාහ්ගේ නම නොඋසුලන ලද දෙයින් අනුභව නොකරව එය පාපයකි සැබවින්ම ෂයිතානුන් නුඹලා සමග විවාද කිරීමට ඔවුන්ගේ මිතුරන් පොළඹවන්නාහුය නුඹලා ඔවුන්ට කීකරු වහොත් සැබවින්ම නුඹලා ආදේශ තබන්නන් වන්නේමය أَوَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَنْ مَثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِنْهَا كذلك زين للكافرين ما كانوا يعملون وكذلك جعلنا في كل قرية أكابر مجرميها ليمكروا فيها وما يمكرون إلا بأنفسهم وما يشعرون ميجي كنكو ستي آيكوتا أبي أوتا جيوه دي තවද මිනිසුන් අතර ගමන් කිරීමට ඔහුට අප ආලෝකයේ දුන් කෙනෙකු අන්ධකාරයන්හි මං මුලා වී එයින් පිටවිය නොහැකි තැනැත්තෙකුට සමාන වේද ප්‍රතික්ෂේප කරන අයට ඔවුන් කළ අයහපත් දෑ මෙලෙසින් අලංකාර කරවන ලදී මෙලෙසින්ම සෑම ගමකම එහි වෙසෙන ප්‍රධාන සාහසිකයින් එහි කුමන්ත්‍රණය කිරීම පිණිස ඔවුන් එහි පත් කළෙමු ඔවුහු තමන්ටම මිස කුමන්ත්‍රණය නොකළෝය නමුත් ඔව්හු එය නොදනිති. وإذا جاءتهم آية قالوا لن نؤمن حتى نؤتى مثل ما أوتي رسل الله الله أعلم حيث يجعل رسالته سيصيب الذين أجرموا صغار عند الله وعذاب شديد بما كانوا يمكرون فمن يرد الله أن يهديه يشرح صدره للإسلام ومن يرد أن يضله يجعل صدره ضيقا حرجا ضيقا حرجا كأنما يصعد في السماء كذلك يجعل الله الرجس على الذين لا يؤمنون ඔවුන් වෙත සංඥාවක් පැමිණි විට අල්ලාහ්ගේ රසූල් වරුන්ට දෙනු ලැබූ දේ වැනි දෑ අපටද දෙනු ලබන තෙක් අපි විශ්වාස නොකරන්නෙමුයි ඔවුහු කීවෝය තම ධර්ම දූත මෙහෙවරේ කෙසේ පැවරිය යුතුද යන්න අල්ලාහ් ඉතා හොඳින් දනි වැරදි කළ අයට තමන් කළ කුමන්ත්‍රණය නිසා අල්ලාහ් අභියස නින්දාවද දරුණු වදහිංසාවද ඉතා ඉක්මනින්ම ලැබෙති යම් කෙනෙකුට යහමඟ පෙන්වීමට අල්ලාහ් සිතන්නේ නම් ඔහුගේ සිත ඉස්ලාම් කරා අල්ලාහ් පුළුල් කරන්නේය තවද යම් කෙනෙකු නොමග යවන්නට අල්ලාහ් සිතන්නේ නම් ආහසට නගින්නෙකුගේ සිතෙන් හද තෙරපීමකට ඔහුගේ සිත ලක් කරයි මෙසේ විශ්වාස නොකරන අයට අල්ලාහ් පිළිකුල ඇති කරන්නේය وهذا صراط ربك مستقيما قد فصلنا الآيات لقوم يذكرون لهم دار السلام عند ربهم وهو وليهم بما كانوا يعملون ويوم يحشرهم جميعا يا معشر الجن قد استكثرتم من الإنس وقال أولياؤهم من الإنس ربنا استمتع بعضنا ببعض وبلغنا أجلنا الذي أجلت لنا قال النار مثواكم خالدين فيها إلا ما شاء الله إن ربك حكيم عليم وَكَذَلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ මේ නුඹගේ පරමාධිපතිගේ ඍජු මාර්ගයයි අවබෝධ කරගන්නා ජනයාට සැබවින්ම අපි සංඥාවන් මිසේ විස්තර කරෙමු. ඔවුන්ට ඔවුන්ගේ පරමාධිපති වෙත සාමයේ නිවහන ඇත. ඔවුන් කළ යහපත් ක්‍රියා නිසා ඔවුන්ගේ ආරක්ෂකයා ඔහුම වන්නේය. ඔවුන් සියල්ල එක් රැස් කරන දිනය ජින්වරුන් අමතා ජින්වරුනි සැබවින්ම නුඹලා මනුෂ්‍ය වර්ගයාගෙන් වැඩි දෙනෙක් නොමග යවා නුඹලාගේ මග ගත්තවුන් වැඩි කරගත්තේ යයි අල්ලාහ් පැවසූ විට මිනිසුන් අතර සිටින ඔවුන්ගේ හිතමිතුරෝ අපගේ පරමාධිපති ආනනි අපගෙන් සමහරෙකු ඔබට පිටුපෑ තවත් සමහරෙකුගෙන් ප්‍රයෝජනය වින්දෙමු තවද ඔබ අප වෙනුවෙන් නියම කොට ඇති අපගේ කාල සීමාවට පැමිණීමේයි පවසති. එවිට නුඹලාගේ නවාතන නිරේවේ. අල්ලාහ්ට අබිමත වූ අය හැර නුඹලා එහි සදාකල් විසෙන්නාහු යයි අල්ලාහ් පවසයි. සැබවින්ම නුඹගේ පරමාධිපති සර්ව ප්‍රඥාවන්තය සර්වඥය. මෙලෙස ඔවුන් සපයාගත් දෙයින් අපරාධ කරුවන්ගෙන් සමහරෙකු තවත් සමහරෙකුට මිතුරන් ලෙස පස් කළෙමු. يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَذَا قالوا شهدنا على أنفسنا وغرتهم الحياة الدنيا وشهدوا على أنفسهم أنهم كانوا كافرين ذلك أن لم يكن ربك مهلك القرى بظلم وأهلها غافلون ولكل درجات مما عملوا وما ربك بغافل عما يعملون جنها මනුෂ්‍ය වර්ගයාණනි මාගේ වදන් නුඹලාට කියා පාන්නා උද නුඹලා නුඹලාගේ මෙදින හමුවීම ගැන නුඹලාට අවවාද කරන්නා උද රසූල් වරුන් නුඹලා අතුරින්ම නුඹලා වෙත නොපැමිණියේදයි අල්ලාහ් පවසයි එසේය අපට විරුද්ධව අපි සාක්ෂි දරන්නෙමුයි ඔව්හු පවසති තවද මෙලොව ජීවිතය ඔවුන් මංමුලා කළේය තවද සැබවින්ම ඔවුන් ප්‍රතික්ෂේප කරුවන් වීයයි ඔවුන්ට විරුද්ධව ඔවුහුම සාක්ෂි දරති ඔවුන්ව මෙසේ සාක්ෂි දැරීමට සිදු කරනු ලැබ ඇත්තේ එහි ජීවත් වන වැසියන් සත්‍ය නොදෙන සිටියේදී නුඹගේ පරමාධිපති එම ගම්මානයන් විනාශ කරන්නෙකු නොවන දෙවිනි සෑම කෙනෙකුටම තමා කළ දෑ අනුව තරාතිරා මැත ඔවුන් කරන දෑ ගැන නුඹගේ පරමාධිපති තැකීමක් නැත්තා නොවේ وربك الغني ذو الرحمة إن يشأ يذهبكم ويستخلف من بعدكم ما يشاء كما أنشأكم من ذرية قوم آخرين إنما توعدون لآت وما أنتم بمعجزين قل يا قوم اعملوا على مكانتكم إني عامل فسوف تعلمون من تكون له عاقبة الدار إنه لا يفلح الظالمون وجعلوا لله مما ذرأ من الحرث والأنعام نصيبا فقالوا هذا لله بزعمهم وهذا لشركائنا فما كان لشركائهم فلا يصل إلى الله وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَى شُرَكَائِهِمْ سَاءَ مَا يَحْكُمُونَ නුඹේ පරමාධිපති සර්ව සම්පූර්ණය දයාබරය ඔහුට අභිමත වූයේ නම් වෙනත් ජනතාවගේ සංහතියකින් නුඹලා ඇති කලක් මෙන් නුඹලා ඉවත් කොට නුඹලාගෙන් පසුව නුඹලා වෙනුවට තමා කැමති ඕනෑම සමාජයක් නියුක්ත කරවනු ඇත. නුඹලාට පොරොන්දු වූ දය ඒකාන්තයෙන්ම පැමිණෙයි. තවද අල්ලාහ් පරාජය කිරීමට නුඹලාට හැකියාවක් නැත. ජනෙයිනි, නුඹලාට අභිමත දෑ නුඹලාගේ ශක්තිය අනුව කරව. මමත් මට අණ කරනු ලැබූ දෑ කරන්නෙමි. නමුත් නිවහනේ යහපත් අවසානය අපාතුරින් කාහට දැයි නුඹලා මතුවට දැනගන්නාහුය සැබවින්ම අපරාධකරුවෝ ජය නොලබන්නාහුයයි නබි මුහම්මද් පවසව. අල්ලාහ් විසින් උත්පාදනය කළ ගොවිතැන හා ගව මහේෂාදීන්ගෙන් කොටසක් ඔවුහු අල්ලාහ්ට වෙන් කර ඔවුන් සිතැඟි පරිදි මේ අල්ලාහ්ට යයිද මේ අපගේ හවුල්කාර දෙවියන්ට යයිද පවසති. නමුත් ඔවුන්ගේ හවුල්කාර දෙවියන්ට අයත්දෑ අල්ලාහ් වෙතට පත් නොවේයි. අල්ලාහ්ට අයත් දෑ ඔවුන්ගේ හවුල්කාර දෙවියන් වෙතට පත් වේයි. ඔවුන්ගත් මෙම තීරණය ඉතා නපුරුය. وكذلك زين لكثير من المشركين قتل أولادهم شركاؤهم ليرضوهم وليلبسوا عليهم دينهم ولو شاء الله ما فعلوه فذرهم وما يفترون وقالوا هذه أنعام وحرث حجر لا يطعمها إلا من نشاء بزعمهم وأنعام حرمت ظهورها وأنعام حرمت ظهورها وأنعام لا يذكرون اسم الله عليها وأنعام لا يذكرون اسم الله عليها افتراء عليه سيجزيهم بما كانوا يفترون එසේම අල්ලාහ්ට ආදේශ තබන්නන්ගෙන් වැඩි දෙනෙකුට ඔවුන්ගේ දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාරයින් විසින් ඔවුන්ට යුක්ති සහගත ලෙස පෙන්වා ඇත. එය ඔවුන් විනාශමුකයට යොමු කිරීම හා ඔවුන්ගේ ආගම ඔවුන්ට අවුල් කිරීම සඳහා වේ. අල්ලාහ්ට අබිමත වූයේ නම් ඔවුහු එසේ නොකරති. එනිසා ඔවුන්ද ඔවුන් කළ අභූත චෝදනාවන්ද හැරදමව්. මෙම ගව මහීෂාදීන් හා වගාවන් කැපකරන ලද දේවේ අපට අබිමත අය මිස ඒවා අනුභව නොකළ යුතුයයි ඔවුහු සිතැඟියෙන් කීවෝය. තවද ඇතැම් ගව මහීෂාදීන්ගේ පිටමත බර පැටවීම හා ගමන් කිරීම ඔවුන් විසින් තහනම් කරන ලදී. තවද ඇතැම් ගව මහීෂාදීන් සම්බන්ධයෙන් උන් ඝාතනය කිරීමේදී අල්ලාහ්ගේ නාමය ඔවුන් විසින් උච්චාරණය නොකරන ලදී. මෙසේ කිරීම අල්ලාහ්ගේ අනය බවට ඔවුහු ඔහු කෙරෙහි බුරු කිවෝය. ඔවුන්ගේ තු ව්‍යාජය සඳහා ඔවුන්ට අල්ලාහ් පල විපාකය දෙන්නේය. وقالوا ما في بطون هذه الأنعام خالصة لذكورنا ومحرم على أزواجنا وإن يكن ميتة فهم فيه شركاء سيجزيهم وصفهم إنه حكيم عليم قد خسر الذين قتلوا أولادهم سفها بغير علم وحرموا ما رزقهم الله افتراء على الله قد ضلوا وما كانوا مهتدين مما ගොවිපල සතුන්ගේ ගැබෙහි පවතින ද එනම් පැටවුන් අපේ පිරිමි පක්ෂයට පමණක් කැපකොට ඇත. ඌ අපගේ ස්ත්‍රී පක්ෂයට තහනම් කරන ලද දේවේ. නමුත් ඌ මෙරි ඇතොත් ඔවුන් දෙපක්ෂයේම එයට සහකාරීන් යයි ඔවුහු පවසති. ඔවුන්ගේ මෙම ව්‍යාජ ගුණ වර්ණනා වෙනුවෙන් අල්ලාහ් ඔවුන්ට දඩුවම් පමුණුවයි. සැබවින්ම ඔහු සර්ව ප්‍රඥාවන්තය සර්වඥය. දැනුමෙන් තොරව මෝඩකම නිසා තමන්ගේ දරුවන් මරා තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතා ඔවුන්ට යැපීම සඳහා අල්ලාහ් සැපයූ දෑ තහනම් කරගත් අය සැබවින්ම පරාජිතයෝ වෙති. නිසැකවම ඔවුහු මංමුලාවෙහි සිටිති. ඔවුහු කිසි ලෙසකින්වත් නිවැරදි මඟ පෙන්වීම ලබන්නෝ නොවෙති. أَنشَأَ جَنَّاتٍ مَّعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ كُلُوا مِن ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُوا حَقَّهُ يَوْمَ حَصَادِهِ وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ وَمِنَ الْأَنْعَامِ حَمُولَةً وَفَرْشًا كُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ اوہو میں پندلم سہیتا اوت پندلم رہیتا اوت اویاند اندگست اہی رسین ویویداکار پلداودن گوویتند پیڈومت ایک سمانود رسین اسمانود ඔලිව් එනම් රටවෙරළු හා දෙලුම්ද නිර්මාණය කළේ. පල දරන විට එහි පලයෙන් අනුභව කරව. එය පල නෙලන දින ඔහුගේ එනම් අල්ලාහ් වෙනුවෙන් දිය යුතු කොටස දෙව් නාස්ති නොකරව. සැබවින්ම ඔහු නාස්ති කරන්නන් පිය නොකරන්නේය. තවද ගොවිපල සතුන් අතුරින් බර උසුලන්නන්ද ආහාරයට හා පලසට උපයෝගී කරගන්නා සමහරුන්ද නිර්මාණය කළේ ඔහුය. අල්ලාහ් නුඹලාට පිරිනමා ඇති දෙයින් අනුභව කරව. ෂයිතන්ගේ පියවරයන් අනුගමනය නොකරව. සැබවින්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරෙකි. ثمانيه ازواج من الضأن اثنين ومن المعز اثنين قل أذكرين حرم أم الأنثيين أم الأنثيين أم اشتملت عليه أرحام الأنثيين نبئوني بعلم إن كنتم صادقين ومن الإبل اثنين ومن البقر اثنين قل أذكرين حرم أم الأنثيين أم الأنثيين أم اشتملت عليه أرحام الأنثيين أم كنتم شهداء إذ وصاكم الله بهذا فمن أظلم ممن افترى على الله كذبا ليضل الناس بغير علم إن الله لا يهدي القوم الظالمين මෙහි ගොවිපල සතුන් අතුරින් පිරිමි සතුන් හා ගැහැණු සතුන් වශයෙන් ජෝඩු 8ක් වෙති. බැටළුවන්ගෙන් දෙදෙනෙක්ද, එළුවන්ගෙන් දෙදෙනෙක්ද වෙති. පිරිමි සතුන් දෙදෙනාද, නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාද, නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාගේ ගැබෙහි සිටින පැටවුන්ද නුඹලා විසින් ආහාරයට ගැනීම ඔහු එනම් අල්ලාහ් තහනම් කොට තිබේදැයි නුඹලා සත්‍යවාදී නම් දැනුම් තේරුම් ඇතිව මට දන්වනුයි. නබි මුහම්මද් ඔවුන්ට පවසව. ඔවුන්ගෙන් දෙදෙනෙකුද, ගවයන්ගෙන් දෙදෙනෙකුද, පිරිමි සතුන් දෙදෙනාද, නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාද, නැතහොත් ගැහැණු සතුන් දෙදෙනාගේ ගැබෙහි සිටින පැටවුන්ද නුඹලා විසින් ආහාරයට ගැනීම ඔහු එනම් අල්ලාහ් තහනම් කොට තිබේදයිද, නැතහොත් අල්ලාහ් නුඹලාට මෙය අනකරන විට නුඹලා ඉදිරියේහි සිටියාහුදැයිද නබි මුහම්මද් අසව. එසේ නොසිටියානම් ජනයා නොමග යැවීමට දැනුමක් නැතිව අල්ලාහ් කෙරෙහි බොරු ගොතා අල්ලාහ්ගේ කියමනක් යැයි ප්‍රකාශ කරන අයට වඩා අල්ලාහ්ගේ කියමනක් යැයි ප්‍රකාශ කරන අයට වඩා අපරාධකරු කවරෙක්ද? සැබවින්ම අල්ලාහ් අපරාධ කළ ජනයා යහමග නොයවන්නේය. قُلْ لَا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَنْ يَكُونَ مَيْتَةً